สุภบุญดังปะบุญยันติสดาโกตมสาวกานเยสันดิวาเจรันโตเจนิจังบุญเดกตาสติติกวรวนีย์นายกสวามินทร์เดียนวาหันเซลาประดานะมหาสังกัดเทนาวสรัยLeslie Mirisage Mahatma Pradhana Pinnathuni Oba hama denekma ada me viharasthanata rassela ithama watina lassana pinkama sidha karapu avasthawa Obe jeevitha kaalaya purama e gana hitala saturata patthena puluwan pinkamak me sidha kali Ma hitani visheshayenma Leslie Mahatma me pinkama sidha karanne aadaraniya putunuwanta hasit lelavidu putunuwanta punya anumodana karannata.මම හිතන්නේ තමන්ට හිටිය පුතුණුවන් වියෝවීමෙන් ඇතිවන සංවේගය දුරු කරගන්නටයි මේ පින්කම කරන්නේ. මම හිතන්නේ තුමාට ඒ පුතා නැති වෙච්ච දවස් ඉඳලා දිනකට කිහිප වතාවක් ඒ පුතා සිහිපත් වෙනවා ඇති. නමුත් අන්න ඒ කාරණයට මේ කුසලය රීප්ලේස් කිරීම සම්බන්ධ කිරීමයි කරන්නේ. ඉතින් ඒ පුතා මතක් වෙන හැම මොහොතෙම ඔබතුමාට මේ පිළිමහන්සේ මතක් කරගන්න පුළුවන්. මේ පිළිමහන්සේ දැස යම්කිසි කෙනෙක් බලලා පින් සිතවිල්ලක් පහළ කරගන්නවා නම්මේ පිළිම වහන්සේට අධ දෙක එකතු කරලා වැඳලා මලක් පූජා කරනවා නම් අන්නේ හැම පිනක් මේ පුතුණුවන්ට අනුමෝදන් වෙනවා කියලා හුඟක්ම සැනසීමටපත් වෙන්න. ඉතින් ඔබතුමා වගේම මේ ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ දරුවන්ගේ වියෝයෙන් දුක් වෙන අය. දරුවන් නොමැතිව දුක් වෙන අය ඉන්නවා. ලැබෙච්ච දරුවන් අසනීප වෙලා දුක් විඳින අය ඉන්නවා. ලැබෙච්ච දරුවන් ආබාධිත වෙලා අංග විකල වෙලා දුක් විඳින මිනිස්සුන් මේ ලෝකේ ඉන්නවා. දරුවන් ඇතැමිට මව් කුසේදී මේ ගිහිලා දුක් විඳින අය ඉන්නවා.දරුවන් අවුරුද්දෙන් දෙකෙන් මිය ගිහිලා දුක් විඳින අය මේ සමාජෙ ඉන්නවා. අන්නේ හැම දිනාටම මානසික සැනසීම ලබන්නට මේ උතුම් කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනේ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය කිරීම බුදුදහමේ හැටියට සැලකන්නේ සදා පුණ්‍යප්පවඩන පින්කමක් කියලා. හැමදාම පින් වැඩෙන පින්කමක් කියලා. ඒ පිළිම වහන්සේ නම දකින්න හැම වෙලාවෙම කෙනෙකුගේ හිතේ පහළ වෙන පින් සිටිවිලි. ඒප්‍රතිමා වහන්සේට මල් පහන් පූජා කළා බොහෝ දෙනෙක් පින් සිදු කර ගන්නවා. ඒ පිළිම වහන්සේ ළඟ භාවනා කළා බොහෝ දෙනෙක් පින් සිදුවිලි සිදු කර ගන්නවා. ඒ පිළිම වහන්සේ අරමුණු කරගෙන බුද්ධානුස්සති භාවනා වඩලා බොහෝ දෙනෙක් හිතේ සැනසීම ඇති කර ගන්නවා. අන්න ඒ නිසා මේ සම්බුදු දහමෙහි බෞද්ධ සාහිත්‍යයේහි සුවිශේෂ පින්කමක් විදියට ප්‍රතිමා වහන්සේ පූජා කිරීම සඳහන් වෙනවා. පින්තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 200ක් යනකම් බොහෝ දෙනෙක් ප්‍රතිමා නිර්මාණය කළේ නැහැ. බුදුහාඳුරණ තියෙන ගෞරවය නිසාම පිළිම නිර්මාණය කළේ නැහැ. ඒ බුදුහාඳුර වෙනුවට ත්‍රි පාදයට, ඒ වගේම සිරිපතුල ලාංඡනයට, නෙළුම් මලට බෝධින් වහන්සේට තමයි ගෞරව දැක්වේ. නමුත් කාලයක් ගත වෙනකොට ගාන්ධාර පිළිම ආවාසයෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්නට ඉන්දියානු කලාකරුවා උත්සාහ ගත්තා. අන්නේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයට ක්‍රමානුකූලව බුදු පිළිම සංවර්ධනය වුණා. පින්නතුනි අද ඔබ විශ්වාස කරනවද? ලෝකයේ වැඩිපුරම වෙළඳන්වන වෙළඳ භාණ්ඩ වලින් ප්‍රධානතම දෙයක් තමයි ප්‍රතිමා වහන්සේ. බෞද්ධයන් නොවුනත් බොහෝ අය තමන්ගේ නිවසේ අඩුම ගානේ තමන්ගේ වත්තේ හරි ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කළා. ඒ පිළිම වහන්සේ දිහා බලලා සැනසීම ඇති කරගන්නවා.එනිසා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ඉහළටම තමන්ගේ සිත දියුණු කරපු උත්තමයන් වහන්සේ. අන්නේ උත්තමයන් වහන්සේ ගැන සිහිපත් කිරීම තමයි ලෝකයේ යම්කිසි කෙනෙක් ගැන සිහිපත් කරනවා නම් ඉහළම සිහිපත් කිරීම අනුස්සතානුස්තරිය කියලා අනුත්තරිය සූත්‍රයේ දේශනා කරනවා. යම්කිසි කෙනෙක් ගැන සිහිපත් කරලා යම්කිසි සැනසීමක් සතුටක් ඇති කරගන්න පුළුවන් නම්කුසලයක් ඇති කරගන්න පුළුවන් නම් අන්නේ දේවල් අතුරින් ඉහළම දේ විදියට සලකන්නේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම. ඇයි එහෙම සිද්ධවන්නේ පින්තුනි? උන්වහන්සේගේ ගුණයන් සිහිපත් කරන හැම වෙලාවෙම අපේ සිතේ තියෙන අකුසල විතරක දුරු වෙනවා. අපේ හිතේ ශ්‍රද්ධාව, ප්‍රසාදය, පරිත්‍යාගශීලීත්වය, සතිමත් බව, ප්‍රඥාව ආදී මේ වගේ කුසල සිතවිලි දිනු වෙනවා.බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන හැම මොහොතේම විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී ප්‍රතිමා වහන්සේ නමක් ප්‍රතිස්ථාපනය කරන මෙවැනි අවස්ථාවකදී අපි සිහිපත් කළ යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි බුද්ධ චරිතය දැනගන්නට ඕන. අනිත් එක බුදු ගුණ දැනගන්නට ඕන. ඒ වගේම බුදු දහම දැනගන්නට ඕන. බුද්ධ චරිතය, බුදු ගුණ සහ බුදු දහම. When we contemplate on the qualities of the Buddha, we have to know three things. Buddha's character, his noble qualities, and his noble message. Here you are doing a very special meritorious act. You are establishing a Buddha's statue. At the same time, you are listening to Buddha's qualities and his noble character and also his noble message. Buddha is the person who develops his mind to the maximum level with great compassion and wisdom. And also Buddha completed a lot of human qualities to the maximum level in his sansaric journey as a bodhisattva. And also after he attained enlightenment, Buddhahood, he explained the message which helps us to overcome suffering. He explained the way how we purify our mind to the maximum level. Buddha explained the way how we purify our mind, craving, anger, and delusion. These are the things that we contemplate on this moment. Pinnatune, මෙවැනි අවස්ථාවකදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කල්පාන්තර ගානක් දාන ආදී පෙරුම් දහම් පුරපු උත්තමයන් වහන්සේ කෙනෙක්. සම්මා සම්බුද්ධත්වයේ සඳහා උන්වහන්සේ පාරමිතා පුරන සම්පූර්ණ කරන කාලයේදී කලාව පරිත්‍යාගය ගැන සඳහන් වෙනවා. සෝසාගරයේ ජල දෙකන් රුධිරං අදහස්සේ භූමින් පරාජය පරං සමදාසි දානං මේරුප්පමාන මදිකංච සමෝලිසීසං කේතාරකාදික තරං නයනං අදාසි. මේ ගාථාවෙන් සඳහන් වෙන බුදුහාඳුර කොයි තරම් පරිත්‍යාගයක් කළා tieද කියලා. සෝසාගරයේ ජල දෙකන් රුධිරං අදාසි මහා සාගරයේ ජලයට වඩා උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරයේ ලේ දන් දීලා තියෙනවා. භූමින් පරාජය පරං සමදාසි දානං මේ මහා පොළවේ පස්සලට වඩා උන්වහන්සේ තමන් වහන්සේගේ ඇඟේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා. මේරුපමාන මදිකාංච සමෝලිසීසං මහා මේරු පර්වතයට වඩා මිනිස් ආත්ම භව ලැබු අවස්ථාවලදී ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. නිකං හිස් නෙවෙයි. ඒ ඉපදී ආත්ම භවවල රජ කෙනෙක් වශයෙන් ඉන්න අවස්ථාවේදී ඔටුන්න සහිත හිස් දන් දීපු ඒ හිස් ටික එකතු කරවතින් මහා මේරු පර්වතයට වඩා වැඩි කියලා කියනවා. ඒ වගේ මහසේ තාරකාවලට වඩා සම්බුද්ධත්වය සඳහා නෙද්දන් දීලා තියෙනවා. පින්තුනේ පරිත්‍යාගයේ කලේ කුමක් සඳහාද? උන්වහන්සේට නිවන් දකින්න විතරක් නෙවෙයි. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ධහමක් අනාවරණය කරලා මේ ලෝකයට දෙන්නයි මෙවැනි කැපවීමක් කළේ. අන්න එවැනි කැපවීමක් කරපු උත්තමයන් වහන්සේ කෙනෙක් වෙනුවෙනි ඔබ මේ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළේ. ඒ උත්තමයන් වහන්සේ වෙනුවෙනි ඔබ මේ පහන් මේ ලස්සන මල් පූජා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි අර දෙව්මිනි දියණිය උන්වහන්සේට උපහාර දැක්වේ. ජේතවනාරාමයේ පූජා කරන අවස්ථාවේදී සුමනා කුමරිය සඳහන් කරන එතුමිය අවුරුදු 7 දියණියක් වශයෙන් හිටියේ. ඇය තවත් ඉහළියම් 500ක් සමග ජේතවනාරාමයේ පූජා කරන පාරෙහි ලස්සන පෙරහැරක් පැවැත්වුවා. ඒ දියණිවරු 500 දෙනාම පස්සේ කාලේ සෝතාපන්න වෙලා තියෙනවා. එයා අදත් සුගතිය වාසය කරනවා. ඉතින් ඒ දෙව්මිනි දියණියට ලොකු කුසලයක් ඒ සිද්ධ කළේ. ඒ විතරක් නෙවෙයි ඔබ ආපු හැම දිනෙකම මේ අවස්ථාව ජීවිත කාලය පුරාම සිහිපත් කරන්න. මෙතන හොඳ ලස්සන පින්තූරයක් ගන්න ඔබ මේ මල් ටික මැලවෙන කලින්. ඒ පින්තූරය අරගෙන ඔබ ජීවිත කාලය මේක බලලා සතුටු වෙන්න. ඔබේ ළඟම ඥාතීන්ට අම්ම තාත්තා ඉන්නවා නම් ඒ පින්තූරය යවන්න. අම්මේ තාත්තේ මම මේ වගේ පින්කමක් කළා මේක අනුමෝදන් වෙන්න කියලා. ඔබේ දුරකථන හිම තියෙන්නේ මෙන්න මේ දේවල් වලට මේ පින්කම් කරන්න. පින්නතුනි මේ දේවල් තමන්ගේ සිතේ කුසලයේ දිනු වෙන දේවල්. අපේ ලෝකයේ කලගුණ සලකනවා නම් යම් කිසි කෙනෙකුට අපි වැඩිපුරම කලගුණ සලකන්නේ අපේ අම්මා තාත්තට. නමුත් පින්නතුනි අපේ අම්මා තාත්තා අපට උදව් කළේ අපි මව් කුසේ පිළිසින ගත්තට පස්සේ. නමුත් අප මේ ලෝකේ පහළ වෙන්න කල්ප ගානකට කලින් අපි වෙන යම් කිසි උත්තමයෙක් as is මස්ලේ දන් දීලා යම් කිසි පරිත්‍යාගයක් කරා නම් ඒ තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ. එහෙනම් අපි යම් කිසි කලගුණයක් සලකනවා නම් අපි කෘතඥ වෙනවා නම් අපේ කලගුණ සලකිය යුතු උතුම්ම කෙනා තමයි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ. එනිසායි පිළිම වහන්සේ ඉදිරිපිට ටිකක් වෙල හිටගෙන හිටියට අවුවේ හිටියට වෙනසක් හිතන්න එපා හිතේ. ඊට වඩා කැපවීමක් අපි වෙනුවෙන් කරපු උත්තමයන් වහන්සේ කෙනෙක් වෙනුවෙනුයි අප මේ පුද පූජා පවත්වන්නේ කියලා ඔබ සතුටු වෙන්න. ඔබ බොහෝ දුර බැහැර ඉඳලා ආවේ අපි දන්න මේක. මේ දවස් සමද කැප කරලා සූදානම් වෙලා ඇතැම් විට පසුගිය දවස් ගාණක්ම මේ සඳහා කාලය ධනිය ශ්‍රමය කැප කරලා ඔබ මේ කරන සියලුම පූජාවල් ඒ ඔබ වෙනුවෙන් කැපවීම කරපු ඒ උත්තම මනුෂ්‍ය රත්නය වෙනුවෙන් කරන පරිත්‍යාගයන් කෘතඥතාවය කියලා ඔබ ඔබේ හිතේ සැනසීම ඇති කරගන්න. ඔබ හුඟා සත්පුරුෂ අය. අන්‍ය සත්පුරුෂකම නිසා තමයි මේ ප්‍රතිමා වහන්සේ මේ විදියට මේ ස්ථානයේ ස්ථාපිත කරන්න කටයුතු කළේ. විශේෂයෙන් අපි ලෙස්ලි මහත්මයාට ආශිර්වාද කරනවා. ඔබතුමා දිනපතාම මේ පින්කම ගැන හිතන්න. මේ පාර යන බොහෝ දෙනෙක් මේ දිහා දැකලා සැනසීමට පත් වෙනවා. මේ විහාරස්ථානෙට බොහෝ දෙනෙක් මේ පිළිම වහන්සේ දැකලා මෙතෙන්ට එන්නේ. ඒ නිසා හැම මොහොතෙම ඔබේ පුතාටත් ඒ පින් අනුමෝදන් වෙනවා. ඔබේ පුතා සුගතියට යන්නට හොඳ ආත්ම භාවයක් ලබන්නට සසර ගමන කෙලවර කරන්නටත් මේ පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුදුහාඳුරන්ගේ චරිතයේ බුද්ධ චරිත අපි තේරුම් ගන්නේ ජාතක කතාවලින් උන්වහන්සේ පුරපු පාරමිතා ධර්මවලින්. දාන සීලනේ කම්මාදී දස පාරමිතා ධර්මයන් පාරමිතා විදියට උපපාරමිතා විදියට පරමත්ත පාරමිතා විදියට සම්පූර්ණ කළා. එහෙම සම්පූර්ණ කරලා අවසානාත්ම භව විදියට උන්වහන්සේ මේ මිනිස් ලෝකයේ කාරණා පහක් බලලා පංච මහා විලෝකණයන් බලලා කාලය දීපය දේශය කුලය මව කියන මෙන්න මේ කරුණ පහ බලලා සුදුසු කාලේ උන්වහන්සේ මේ මිනිස් ලොව දමදිව මධ්‍ය දේශයේ ඉපදුනා. ඒ ඉපදිච්ච භාගතුන් වහන්සේ බෝසත් කුමාරයා අවුරුදු 29 දී ගිහි ගේ නික්මෙලා අවුරුදු 35 දී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච මේ උත්තමයන් වහන්සේ හිත පිරිසුදු කිරීම සමගම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. විශේෂයෙන් උන්වහන්සේ ආසවක් ඥානය ලැබුවා. ඊට අමතරව විශේෂ ඥානයන් 6ක් ලැබුවා. ෂඩ අසාධාරණ ඥාන, යමක මහා ප්‍රාතිහාර්ය ඥාන, ඉන්ද්‍රිය පරෝපරියස ඥාන, ආසියානුසය ඥාන, සම්බඤ්ඤුත ඥාන, මේ ආදී ඥානයන් 6ක් ලබා ගත්ත විශේෂ ඥානයන් විදියට. ඒ සියල්ලක්ම ඇතුළු ඥානයන් 73ක් උන්වහන්සේ ලබා ගත්තා. මෙන්න මේ ගුණයන් සඳහායි අපි උන්වහන්සේට පුද පූජා පවත්වන්නේ. මේ ගුණයන් සිහිපත් කිරීම අපේ හිත පිරිසුදු කරන භාවනාවක් විදියට දක්වනවා. සුපබුද්ධං පබුද්ධංති සදා ගෝතම ශාවකා යේ සන්දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන මොහොතෙහි ඒ තැනැත්තාගේ හිත ප්‍රබෝධමත් වෙනවා. හොඳට අවදි වෙච්ච කෙනෙක් බාටපත් වෙනවා. හිත පහන් වෙනවා. හිතේ සතුට සැනසීම වැඩි වෙනවා. අන්නේ නැසා තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාවක් විදිහට සලකන්නේ. අපේ හිතට දුකක් කරදරයක් ඇති වෙච්ච අවස්ථාවකදී පිළිම වහන්සේ නමක් ඉදිරියට ගිහිල්ලා හිත තැම්පත් කරගෙන අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ සිහිපත් කරනවා නම් ඒ වෙලාවේ අපේ හිතේ ලොකු සැනසීමක් ඇති වෙනවා. හිත පිරිසිදු වෙනවා. හිතේ සමාධිමත් බව ඇති වෙනවා. මේ නිසා බුදුහාඳුර ගැන සිහිපත් කිරීම බුදුගුණ භාවනාව විදිහට සලකනවා. අන්නේ භාවනාවත් අපි මේ වෙලාවට එක වෙලාවක් පුහුණු කරනවා. ඒ වගේමයි පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තේරුම් ගන්නට ඕන. උන්වහන්සේ අපට දේශනා කළේ අපේ හිතේ සතුට සැනසීම ලබන මාවත. ඒ සතුට සැනසීම ලබන මාවතෙහි මාර්ගයේ විදිහට දේශනා කළේ හිත පිරිසුදු කර ගැනීම. හිතේ තියෙන රාග ආදී අකුසල දහම් වලින් හිත නිදහස් කර ගැනීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අනේ මාර්ගයේ පළවෙනි පියවර තමයි දානය කියන එක. යම්කිසි කෙනෙක් දානීය පරිත්‍යාගශීලීත්වය පුරුදු කරනවා නම් පීති මුදාරං වින්දති දාතා එතනැත්තා උතුම් සෝයක් විඳිනවා කියලා සඳහන් කළා. When we discuss the Buddha's message, we can see a gradual path. All the doctrines that Buddha has explained for 45 years can be summarized into one sentence, which is that Sacitta Pariyodhapanam, purifying one's mind. Buddha explained the way how we purify our mind. Why did the Buddha explain the path that leads to getting rid of negativities? The reason is that our happiness completely depends on purifying one's mind. Even though we are very rich, even though we are well educated, if our mind is polluted with anger, lust, conceit and ignorance, everything that we earned is useless. That is why the Supreme Buddha explained the way how we purify our mind. On the path of purification of mind, the very first quality that we have to practice is that practicing generosity, sharing something with others, letting go. Generosity is the very first qualities. Why do we need to practice generosity? Buddha says, he who has a generous heart has a lot of happiness. He achieves the real happiness. When we share something with others at the moment, our mind has no craving, no greed, no lust because of our pure mind, generous heart. On the path of liberation, very first quality that we have to practice is that practice generosity. The second one is seal or virtue, morality or moral conduct, especially practicing five precepts: abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs. This is the discipline, virtue or morality that Buddha has explained on the path of liberation. Why do we need to practice discipline or morality? When we do something with a pure mind, our activities are correct, then the results are pleasant and fruitful. That is why Buddha says, if a person does something with a pure mind, physically, verbally or mentally, the results are fruitful because of pure mind. On this path, practicing virtue, moral conduct is very, very important. That is why Buddha says, when we do something, when we speak something, we should think again and again whether it is correct. That is the discipline. Virtue, especially practicing five precepts. Sila pinnutuni devani gunange vidiyata dakwanawa. Ilanga gunange vidiyata dakwanne maitri bhavanawa. Sila satto suvapatvetwa kiyana metsita bhavita kirima. Hama mohotema vartamane tula sita tiyagena sila satto suvapatvetwa suvapatvetwa සුවපත්ත්වය කියලා අපට පුහුණු කරන්න පුළුවන් නම් අපේ හිතේ තියෙන මානසික පීඩන අඩු කරන්න එක ප්‍රධානතම කාරණයක් වෙනවා. වර්තමානයේ සයිකියාට්‍රිස්ට්ලා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කරන ප්‍රධානතම ට්‍රීට්මන්ට් එක වලින් එකක් තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. Practicing loving kindness is one of the techniques that we can practice to purify our mind. Contemplating on thus, may all beings be well, happy and peaceful. The duration of practicing loving kindness decides our happiness, inner peace, emancipation. The reason is that we mostly suffer because of anger. If we are able to overcome anger, it means we can overcome more than 50% stress from our mind. That is why the Supreme Buddha says, he who wishes to attain the peace of mind should practice loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness meditation, the highest attitude of the result of practicing loving kindness meditation is that when we meet a person, when we remember a person, when we hear a person, we think that person is like our son or daughter. When we meet a person, if you can think that person like my only son or daughter, actually we have no problems. Even though they have some mistakes, we never get angry because of this loving kindness or compassion. That is why we need to practice loving kindness meditation as the persons who needs to achieve the inner peace, emancipation. Maitri bahana pinutuni. ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය කෙරෙන මානසික සතුට තීරණය කෙරෙන ගමන් මඟෙහි ප්‍රධානතම පියවරක් වෙනවා. මෙහෙම ආපු ගමන් මඟේ දන් දීලා සිල්වන්ත වෙලා ඊළඟට මෛත්‍රිය භාවනා කළා ඊළඟට අපි ආයුත ගමන් මඟ මොකක්ද? ඉහෙළම ක්වොලිටි විදියට බුදුහම දේශනා කළේ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. අපේ සිත සහ කය ගැන වර්තමානයේ තුල සිහියෙන් ඉඳීම. විශේෂයෙන් ප්‍රසන්න මොහොමන්ට් එකේ වාසය කිරීම. අපේ නාසය ආශ්‍රිතව හිත තියාගෙන මොහොතක් ඉන්න බලන්න ජීවිතයේ සැනසීම බලන්න. හිතරෙන ඔක්කොම විතරක ටික අපිට පේනවා. වර්තමානයේ මොහොතක් ඉන්න බලන්න සිහියෙන්. දැන් මේ වෙලාවේ හිතේ තියෙන ශ්‍රද්ධාවද්ද, පරිත්‍යාග සීලීත්වයක්ද, කවුරු හරි කැමනාපයක්ද, කුමන සිතුවිල්ලක්ද මේ වෙලාවේ තියෙන්නේ කියලා තමන්ට හොඳට තමාගෙන තේරුම් ගන්න පුළුවන්. පින්නතුනි, ඔබට ඔබේ ජීවිතය ගැන පාලනයක් කරන්න අවශ්‍ය නම්, වෙනත් කෙනෙකුට යටත් නොවේ ජීවත් වෙන කැමති නම් පින්නතුනි, වැඩි යොතු ප්‍රධානතම දේ තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. Mindfulness is the highest quality that the Supreme Buddha explained on the path of liberation. The very first quality is practicing generosity. The second one is practicing virtue or moral conduct. The third one is practicing loving kindness meditation. And the fourth one is the highest quality that the Blessed One explained, practicing mindfulness. Being aware of our body and mind. Especially keep our mind in the present moment. If we can keep our attention around the nose of our lip in the present moment, we can see our mind. What is the nature of our mind? When mind is with confidence or saddha, we can understand, now my mind has confidence. When mind has generosity, generous thoughts, we can understand, now my mind is generous. When my mind is wisdom, we can understand, now my mind has wisdom. When mind is polluted with negative thoughts, anger, greed and delusion, immediately we are able to understand the nature of our mind. If we are aware of our mind, it means we have real freedom, emancipation, liberation. It means outside persons and things are unable to control us. They can bring us suffering whenever we are mindful. If you want to make a refuge within you, Buddha says the highest quality that we can practice is that living in the present moment with mindfulness. That is why the Supreme Buddha says practicing mindfulness is the only way for the purification of beings. Practicing mindfulness is the only way for getting rid of suffering. Practicing mindfulness is the only way for achieving liberation or enlightenment. Practicing mindfulness is the only way for achieving knowledge and understanding. Every moment, our mind arises and ceases. Our entire life is the present moment. That present moment didn't come to the present from the past. The present experience will not go to future from the present. Mind arises and ceases at the moment. And also the other thing, when we look at something, when we hear something, when we smell something, when we taste something, when we touch something, we can contact something through our five senses. But we are unable to recognize something through our five consciousnesses. We understand something through our mind consciousness, manovijnana. When we recognize something through our mind consciousness, the interesting thing is that five aggregates have ceased, forms have ceased. This is the reality, whether we like or not, whether we believe or not. When we see something, we can contact some forms at the moment, but when we recognize the forms, the first experience has ceased, we recognize forms through our mind consciousness. That mind consciousness also impermanent, it arises and ceases. If we can achieve this reality in the present moment, this is the way how we achieve the real liberation, freedom, emancipation. At this moment, we should understand the Buddha's character, Buddha's qualities, and also the very important thing, Buddha says, හේහෝ සීස්ත ධම්ම සීස්මි යෝ ධම්මං පස්සති සෝමං පස්සති හේහෝ සීස්ත ධම්ම සීස්මි Even though we see the Buddha's images, Buddha's statues, we can't understand Buddha correctly. If we want to understand the Buddha, we should realize what the Buddha taught. When we practice Dhamma, when we follow the Buddha's message, generosity, virtue, loving kindness and mindfulness, through practicing Dhamma, achieving the results of the Dhamma, we can see the Buddha. Even though Buddha has passed away for a long time, whenever we practice and gain the results, we can see who the Buddha is. We can see Dhamma is well expounded, directly visible, immediately effective. Svākhāto bhagavatā dhammo sandhittiko akāliko. When we practice Dhamma, we can purify our mind from craving, anger and delusion. At the same time, we develop generosity, mindfulness and wisdom. This is the path that the Blessed One explained. If you really respect the Buddha, Buddha explained that if you respect me, you should follow this path. Even though you offer flowers and other things to me, that is not the proper way that you respect me, that you pay your gratitude to me. What is the highest way that we respect and gratitude to the Buddha? Listening to Dhamma and following the Dhamma. Buddha says, if you really respect and pay your gratitude to me, practicing Dhamma is the highest quality and also achieving the results of the Dhamma. For that we have to listen into Buddha's message again and again, and also we can see the results of the Dhamma, and also we can see the beauty of our mind. Our mind is the very important thing in our mind, in our life. Mind decides whether we are happy or unhappy. Whenever mind is polluted with negative thoughts, results are painful, evil. When mind is pure and calm, the results that we do through our body, speech and mind are pleasant. That is why the Supreme Buddha explains the way how we purify our mind through practicing Dhamma. Especially at this moment, we should contemplate on the qualities of the Buddha. We should dedicate our time to develop Buddha Anusati Bhavana. Okay, friends in the Dhamma, now for a few minutes we are going to practice Buddha Anusati Bhavana, the contemplation of the Buddha's noble qualities. Pinnathuni api dan tika velawa buduguna bahana wadala me pinkama tawat api arthawat karaganimu. Hondawata pahasu iriyawen wadi vela අපේ හිත අපි ටික වේලාවක් බුදු ගුණ තුල තැන්පත් කරගනිමු. Now we are going to practice Buddha Anusati Bhavana, the contemplation of Buddha's noble qualities. Here we contemplate on the Buddha's qualities. The Buddha is the person who purified his mind and also who develop his mind to the maximum level with great compassion and wisdom. Okay, think statue of the Buddha that you have seen, very beautiful and good complexion. The Supreme Buddha is in front of me. Now I am going to reflect on his noble qualities. Okay, please relax your body. Close your eyes gently. And keep your attention around the nose or the end of your nose. Be aware of the present moment. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් සිය සිත ඉහෙරටම දියුණු කරගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේ රාගාදී සියලු කෙලෙසුන් දුරු කළා. ලෝක සත්‍යයේ සියලු පුද පූජාවන් වලට උන්වහන්සේ සුදුසුෙක් වුණා. රහසින්වත් කිසිදු පාපයක් බුදු හඳුර කළේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ උතුම් ගුණයට අපි අරහං කියලා කියනවා. අරහං අරහං අරහං The Supreme Buddha is worthy of offerings. He eradicated all the negativities from his mind. For this quality we say that in Pali, Arahant. අරහං අරහං අරහං The Supreme Buddha attain enlightenment without any guidance of others. He himself eradicated all the defilements from his mind without any guidance of others. For this quality we say that Sammā Sambuddho, supremely enlightened. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ විපස්සනා ඥාන ආදී අෂ්ටවිද්‍යාවන්ගෙන් යුක්ත වුණා. උන්වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. මේ ගුණයට අපි විද්‍යා චරණ සම්පන්නෝ කියලා කියනවා. The Supreme Buddha had knowledge of liberation. Not only knowledge that he had, he performed virtuous life. For this quality we say that Vijja Charana Sampanna. Vijja Charana Sampanno. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ The Supreme Buddha's behavior is very pleasant. His speech also is very pleasant and very calm. For this quality, we say that Sugato. Well gone. Sugato. Sugato. Sugato. The Supreme Buddha discovered and understood the three worlds. Sensual world and formal world and non-formal world. Kama loka, rupa loka, arupa loka. He realized the universe and beings in this universe. He realized everything very clearly by his own understanding and psychic energies. For this quality, we say that Lokavidu, knower of the world. Lokavidu. Lokavidu. Lokavidu. And also the Supreme Buddha tamed very cruel persons and beings in this world. For this quality we say that Anuttara Purusa Dhamma Sadati. Anuttaro Purusa Dhamma Sadati. Anuttaro Purusa Dhamma Sadati. Incomparable trainer of persons to be tamed. Anuttaro Purusa Dhamma Sadati. The Buddha was a teacher not only for human beings, but for human, non-human, devas and brahmas too. For this quality we say that Sattaha Deva Manusanam, the supreme teacher of deities and men. Sattaha Deva Manusanam. Sattaha Deva Manusanam. Sattaha Deva Manusanam. The Buddha realized the Four Noble Truths. The Noble Truth of Suffering. The Noble Truth of the Cessation of Suffering. The Noble Truth of Arising of Suffering. And also the Noble Truth of the Path that leads to getting rid of suffering. The Supreme Buddha realized these four things by his own mind. And also he explained this message to the world with great compassion and wisdom. For that quality we say that Buddha, enlightened. Buddha. Buddha. Buddha. The Buddha eradicated all the defilements from his mind, and also he was a very virtuous person and also very luckiest person in this world. For this quality we say that Bhagava, exalted. Bhagava, Bhagava, Bhagava. The Supreme Buddha is in front of me. I recollect his noble qualities as much as I can. Buddha is one of my friends. I always try to live near the Buddha. Whenever I am near the Buddha, I practice mindfulness at that moment. Whenever I am near the Buddha, with practicing mindfulness, at that moment, I have a freedom, liberation, emancipation. Since outside persons and things are unable to disturb my peace of mind. Whenever I practice mindfulness, being aware of my mind and body. At the moment, I don't depend on outside. I completely depend on my understanding, wisdom, since I am mindful. At the same time, I am near the Supreme Buddha, who is my best friend in my life. I increase the duration of living with the Supreme Buddha by practicing mindfulness and wisdom. This is my real liberation, emancipation, freedom. Little by little, by practicing mindfulness, I purify my mind. My mind is so pure and calm. I have no anger. No greed, no conceit, no ignorance. My mind is filled with generosity, loving kindness, mindfulness, and wisdom. My mind is so pure and calm. It is like a very beautiful, good-smelled flower. I always keep my mind like a lotus flower, like a jasmine flower. I don't give any chance to anyone disturb my peace of mind. I always practice mindfulness. Keeping my attention in the present moment. By practicing Dhamma, by practicing mindfulness, day by day, I go forward on the path of liberation, achieving real happiness and inner peace. Sadhu, sadhu, sadhu. දැයි පින්නතුනි අද දින මේ ඇත්තන් තමගේ ජීවිත කාලය පුරාම සතුටටපත් විය හැකි ඉතාම ලස්සන පින්කමක් සිදු කළේ. ඉතින් ලෙස්ලි මහත්මයා මේ බොහෝ දෙනෙකුට ආරාධනා කරලා බොහෝ දෙනෙක් සහභාගී කරගෙන මේ ඉතාම ලස්සන පින්කම කළා ආදරණීය පුතණුවන්ට පින් වැඩෙන විදියට. ඔබතුමාගේ පුතාට විතරක් නෙවෙයි අකාලිමිය ගිය අප්‍රමාණ දූ දරුවන් ඇති මේ ලෝකයේ බොහෝ තැන්වල ඒ සියලු දරුවන් මේ පින් දැක සුවපත් වෙත්වා. ඒ සියලු දරුවෝ සසර ගමනේදී දිගාසිරි ලබත්වා උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඒ සියලු දරුවන්ට එක හඬින් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. Especially transfer merits to Mr. Hasis Lelavidu, the beloved son of Mr. Leslie Mirisser. By the power of the spiritual energy, may Mr. Hasis Lelavidu have a blissful life and finally may he attain the final bliss of liberation. With that intention, let's say again, Sadhu, Sadhu, Sadhu. මේ සියලු පින් දෙවියන් අනුමෝදන්ව මේ හැම දිනාටම සියලු යහපත උදා කර දෙත්වා. විශේෂයෙන් මේ ස්ථානයේ මේ වගේ පවත්වා ගන්නට මුළු ජීවිත කාලයෙන් වැඩි වේලාවක් කැප කළ මහන්සි වෙන ගෞරවනීය අපේ ශ්‍රීනිවාස හඳුරන් වහන්සේටත් කොළිත හඳුරන් වහන්සේටත් අපි සැබවින්ම කෘතඥ වෙන්නට ඕන, පින් අනුමෝදන් කරන්නට ඕන. ඒ ස්වාමින් වහන්සේලාගේ කාරුණික අනුග්‍රහය ශාසනික කැපවීම නිසායි අපට මේ කාන්තාරයක් මඳු ස්ථානයක මේ ධර්ම වැස්සකින් බුදුගුණයෙන් මේ ප්‍රදේශය තෙත් කළා. මේ ප්‍රදේශයේ පුණ්‍ය භූමියක් බවට පත් කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් උන්වහන්සේලා ලොකු කැපවීමක් කරනවා මේ ස්ථානය පවත්වා ගන්නට. මේ පඤ්ඤාසීය බෞද්ධ මධ්‍යස්ථානය, භාවනා මධ්‍යස්ථානය, උන්වහන්සේලාගේ ආචාර්යයන් වහන්සේ අති ගෞරවනීය මඩියේ පඤ්ඤාසීය නායක ස්වාමීන් වහන්සේට පින් වැඩෙන විදියට මේ ස්ථානය පවත්වා ගනිමින් ලොකු සේවයක් කරනවා. ඉතින් උන්වහන්සේලාට මේ සේවය කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ පින්තුන් කරන අනුග්‍රහය නිසා. ඔබ බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා කාලය, ධනය, ශ්‍රමය කැප කරලා මේ ස්වාමීන් වහන්සේට ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේම අවට විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා මේ විහාරස්ථානයට ආදරෙන් දුර බැහැර ඉඳලා ඇවිල්ලා සහභාගී වෙලා මේ සඳහා ලොකු ශක්තියක් වුණා. උන්වහන්සේලා හැම දිනාටමත් අපි පුණ්‍ය ආමෝදනා කරන්න ඕන. ඒ වගේම හසිත මහත්මයා බලාපොරොත්තු වන තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය මෑණියන් බෙස්ලි ජයසේකර මාතාව, සුගත දාස ජයසේකර මහත්මයා, ඒ වගේම පත්මා මහත්මිය, ඒ වගේම ඔස්ටින්ද සිල්වා මහත්මයා, රජීව සුවසිං ඇතුළු ඒ තමන්ගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කම කරන උදව් උපකාර කරපු බන්දුල කළුවරච්චි මහත්මයාට, එමනෝනා මහත්මියට, ඒ වගේම ඇඩ්ලින්දි සිල්වා ආච්චා මෑතුළු හැම දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා නම් සඳහන් කළ ඇතුළු යම් තාක් ඔබ නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. Now we are going to transfer this great merits to our departed relatives who are needing merits, spiritual support from us. May they also rejoice with this great merit and may they also attain the blissful lives. Finally, may they also attain the final bliss of liberation. With that intention, let's share this merit with our departed relatives reciting the gatha. Idam me nyate nam hotu sukhita ho. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පින්නතුනේ, හැම දිනෙකම එක වගේ සතරට පත්වන්න අද දින මේ නිවස මේ ස්ථානයේ ඔබේ ජීවිතයේ අනුස්මරණීය පින්කමකට සහභාගී වෙන අවස්ථාව ලැබුණා කියලා. ඉතින් අපේ පින්නතුන් හුඟක් මහන්සියට පින්කම් කරනවා. පින්කම් කරන වගේම පින්නතුණී ඒ තමන් කරන පින්කම් නිතර නිතර සිහිපත් කරන්නට ඕන. එතකොට තමයි මේ පිනේ ආනිසංසය වැඩි වෙන්නේ. ඉතින් අද ඔබ මේ කලාව පින්කම මතක් වෙනට ඔබට මෙතන පින්තූරයක් ගහගන්න පුළුවන්. ඒ වගේම මේ පින්තූරය තමගේ යාළුවන්ට ශෙයා කරගන්න පුළුවන්. එතකොට තවත් මේ පින වැඩි දියුණු කරගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ පින්කම ඔබ දුර ඉඳලා ඇවිල්ලා තමගේ කාලයේ ධනය ශ්‍රමය කැප කරලා බොහෝ වැඩ මැද්දේ ඔබ මේ පින්කමට සහභාගී වුණා, සක්‍රීයව දායක වුණා. ඉතින් අද දවසම ඔබ ඉතාම අර්ථවත් ගත කරපු දවසක් විදිහට සැලකන්න. මේ ලස්සන පිළිම වහන්සේ මේ ස්ථානයේ තැන්පත් කරලා ඒ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් ප්‍රථම සම්බුද්ධ පූජාව, මල් පූජාව, ධර්ම දේශනාව සිදු කරපු අවස්ථාවට ඔබට සහභාගී වෙන්න පුළුවන් වුණා කියලා. ඒ වගේ මේ පින්වත් දෙවිමිනි දියණිය තමන්ගේ කලා හැකියාව වලින් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පැවැත්තුවා. ඉතින් අපි ඒ දියණියටත් ආශිර්වාද කරනවා. දෙවිමිනි වික්‍රමරත්න දියණියගේ අනාගතයේ හැම අතීම සඵල වේලා. ඒ තමන්ගේ ආදරණීය මල්ලිට, තමන්ගේ දෙමෝපියන් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ලබානට මේ පින්කමත් ඔබට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ හැම දිනාටම අපි නැවත නැවතත් ආශිර්වාද කරන ඔබ ඊටාම සත්පුරුෂ පිරිසක්, ඔබ ඊටාම ගුණවත් පිරිසක්. ඔබ මේ සියලු පූජාවන් සිදු කළේ මේ ලෝකේ පහළ වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නය වෙනුවෙන්. අපි වෙනුවෙන් කල්ප ගානකට කලින් ඇස්සිස් මස්ලිය දන් දීලා මහා පරිත්‍යාගයක් කරපු උත්තම මිනිසෙක් වෙනුවෙනුයි ඔබ අද දවසේ මේ කැපකලේ කියලා නැවත නැවතත් ඒ ඔබේ උතුම් පින්කම සත්පුරුෂ ක්‍රියාව ගැන හිතලා උඹාත්ම සතුටට පත් ගන්න. මේ සියලු පින් බලෙන් අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම අප හැම දෙනාටම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. By the power of this great spiritual energy, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes, especially spiritual wishes, meet with success. Finally, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Sokam pantaja nissokam, huntu sambe pipam.